2603 සම්බුද්ධ වසරෙන් 2014 නවවෙනි මාසේ දෙවෙනිදා භාවනා වැඩසටහන. හැම මිනිසෙකුම අනුන් සතුටු වන අන්දමින් ජීවත් වුවත් තමන් දුකසේ ජීවත් වෙයි. එබැවින් රංග මඩලකි මේ මනු ලෝකය. ලෝක මායාව තුල ප්‍රබුද්ධයි, ප්‍රීතිමත්, ලස්සන වංශ පරම්පරා ඇතුව බලය, නිලය, තානාන්තර ඇතුව ජීවත්වවත් තමන් තුල තමන් බොහෝ දෙනෙක් දුකසේ ජීවත් වෙන්නේ. තමන්ගේ පෞද්ගලිකත්වයේ තුල තමා වඩා ප්‍රීතිමත් සහනශීලී ජීවිතයක් ගත කරනවද? ඒකයි වැදගත් වෙන්නේ. ලෝක මායාව තුල අප මොනතරම් විශිෂ්ටිය බවට පත්වවත් එහි එතරම් වැදගත් කමක් නැහැ. එහෙමනම් මේ භාවනා වැඩසටහනේදී අපි කරන්නේ අපේ පෞද්ගලිකත්වය, අධ්‍යාත්මය වඩා සැනසිරදායක කරගන්න ක්‍රමවේදයක් තමයි අපි කරන්නේ. ඔබේ මනස තුල ඔබ පියාසර කරනවා, එහෙම නැත්නම් ගමන් කරනවා සැනසීම සාගන. ඔබේ ඥානයේ තුල, ඔබේ මනස තුල, ඔබේ ජීවිතයේ තුල ඔබ සැනසීම හොයනවා. සැනසීම හොයා ගන්න නම් ප්‍රශ්න හතරකට පිළිතුරු තියෙන්න ඕන. ඒ තමයි මේ සැනසීමට බාධා වන කරුණු කාරණා කවරෙක්ද? ඒ තමයි දුක්ඛ සත්‍ය. එහෙමනම් ඒ කරුණු කාරණා සැකසෙන්නේ කෙසේද? ඒ තමයි සමුදය සත්‍ය. ඒ කාරණාවන් වල නිදහස් වීම කවරක්ද, කුමන ආකාරයකින්ද? ඒ තමයි නිරෝධය. ඒ ලබා ගන්නේ කෙසේද? ඒ තමයි මාර්ග සත්‍ය. ඔබේ මනසේ සැනසීම කියන එක ඔබට ලැබෙන්නේ වේදනාව කියන එකේ පැටලෙනක. සංවේදීතා කියන්නේ සංවේදීතාවයන් වලින් සංවේදීතාවයන් යටපත් කරගෙන ජීවත් වෙන්නේ මිනිස්සු. එක සංවේදීතාවයක් නැති කරන්න තව සංවේදීතාවයක් එකතු කරගන්න. සමහර වෙලාවට තව ප්‍රශ්නයක් අමතක කරන්න ටීවී එක බලන්නෙත් ඒකට. එහෙමත් නැත්නම් තව ප්‍රශ්නයක් අමතක කරන්න කොහේ හරි දුරකට සංචාරය කරන්නෙත් ඒකට. ඒක තාවකාලික හොඳ උපක්‍රමයක්. එහෙත් සංවේදීතාවයන් ඉක්මවනතුරු වේදනාවන් වෙන නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. වේදනාවල් කියන දේවල් ඕනම වෙලාවක දුක හා සැප බවට පරිවර්තනය වෙනව ෂණිකවම. ලෞතරා බුදුරජාණන් වහන්සේ සොයාගත්ත මේ වේදනාවල් නැති කොටසක් මේ මනස තුල. يعني සංවේදනා නැති. ඒකට කියනවා චේතෝ විමුක්තික අවස්ථාව කියලා. චේතනාවත් තුළින් සකසන කර්මයක් කුසල කුසල සුභාසුභ නවන අපූර්ව ස්ථානය. සකස් කරලා හදාගන්න තැනක් නෙමෙයි. දැන් අපි මනසේ තුල අපි ලැබුම් ගන්න සකස් කරලා තමයි හදාගෙන ඒ තුල තමයි අපි ලැබුම් ගන්න. අපි පුජ්‍යලිය ආශ්‍රය කරන්නේත් එහෙමයි, සකස් කරලා අරගෙන. ජීවිතේ හැම චේතනාවක් තුලම තියෙන සකස් කිරීමක්. ඒකට කියනවා සංස්කාරක ධර්ම. ඒ සකස් කරලා හදාගන්න දෙයක් නෙමෙයි නිවන කියලා කියන්නේ. කිසිදු සකස් කිරීමක් එහි නැහැ. කෙටියෙන්ම කියතොත් ඔබගේ ඉන්ද්‍රිය පද්ධතියෙන් කරනු ලබන නිර්මාණයක් නොවේ. ඔබට පුළුවන් ඔබේ ඉන්ද්‍රිය පද්ධතිය පාවිච්චි කරලා නිර්මාණ කරන්න පුළුවන්. මානසික නිර්මාණ, සංකල්ප ඇති කරන්න පුළුවන්. එහෙම සංකල්ප වලින් අලුත් වෙවි ගත කරන ජීවිත තමයි ලෝකේ ඉන්න සියලු දෙනාටම තියෙන්නේ. ආගමික සංකල්පය කියන්නේ මනස තුල නිර්මාණය කරපු යම්කිසි චිත්‍රයක්. දේව සංකල්ප කියන්නේ මනස තුල ඇති කරපු එක චිත්‍රයක්. ඒකයි රටින් රටට දෙයියෝ මාරු වෙනවා. පලාතෙන් පලාතට අදහන දෙයියෝ මාරු වෙනවා. ඒ නැහැයි කියන එක නෙමේ පෙන්වන්නේ. දෘශ්‍යමාන නොවූ ලෝකයක් සංකල්ප කරගෙන ඉන්න එකයි මේ මිනිස්යාට සිදුවෙච්ච කාරණේ කියන එක මේ පෙන්වන්නේ. ඒ නිසා ලෝකේ දාර්ශනිකයෝ කියනෝ දෙවියන් විසින් මිනිසා මැව්වා නොව මිනිසා විසින් දෙවියන් මැව්වා කියලා. මිනිසා විසින් තමයි දෙයියෝ මවන්නේ, මිනිසා විසින් තමයි මාරයෝ මවන්නේ, මිනිසා විසින් තමයි සක්‍ර දෙයියෝ මවන්නේ, මහා බ්‍රහ්මයෝ මවන්නේ, මේ ඔක්කොම මවන්නේ මිනිසා විසින්. උප්පත්තිගත ලදරුවාට ඔය මොකක්වත් තිබෙන්නේ නැහැ. එතනින් පස්සේ තමයි මැවීම් ඇති කරලා ආගමිකයෙක්, ජාතිකයෙක්, වර්ගිකයෙක් කළේ. අර නිදහස් මනස කියන එක අහිමි වුණා. සැනසිලිදායක මනස කියන එක අහිමි වෙලා වාද ભેද ගොඩක්, අන්තගාමීත්වයන් ගොඩක් තුල සංස්කෘතික බැඳීම් ගොඩක් තුල මිනිස්සු ආශ්‍රණ කළා. ඒ විදියට තමන්ගේ දුක්ඛ සත්‍ය තමන්ට තේරෙනවා නම් එයාගේ අධ්‍යාත්මය බාහිරින් මොන තත්වයක සිටියත් එයාගේ අධ්‍යාත්මය නිදහස් කරගන්නවා. පදපරමය කියලා කියන්නේ තමන් ගත්ත දෘෂ්ටිය අතහැර ගන්න බැරි නම් ඒ අයට කියන්නේ පදපරමය කියලා. ආගම එහෙම නැත්නම් පරවාදී අනුන් කියලා දීපු දේ, එහෙම නැත්නම් අත්තවාදී තමන් හදාගත්ත දේ අත්හරින්න බැරි නම් ඒක තමයි පදපරම ගතිය. පදපරමයෝ කවදත් ඉන්නවා. උග්ගටි තඥ විපති තඥ මිනිස්සුත් ඉන්නවා. ඤෙය්‍ය පුඤ්ජලයෝත් ඉන්නවා. මේ හැම කල්හිම ඉන්න පුඤ්ජලයෝ. අද කාලේ විතරක් මේ පදපරමයේ ඉන්නවයි කියලා කියන්න බෑ ඔක්කොම. තමන්ගේ දෘෂ්ටිය තමන්ට අතහැර ගන්න පුළුවන්කමක් තියෙනවා. ගොඩක් දෙනෙක් තමන්ගේ දෘෂ්ටිය තමන් අතහරින්නේ නැත්තේ මේ අතහැරීමෙන් තව දෙයක් මට ලැබෙන්න ඕන කියලා සංකල්පයක් තියෙනවා. ඒ වගේම අපි පුරුදු කරලා තියෙන්නේ එක දෙයක් අතහරින්නේ තව දෙයක් අල්ලගෙන. මානසික ගමන කූඩැල්ලගේ මනස ගමන වගේ. කූඩැල්ලගේ ගමනක් හොඳින් බලාගෙන ඉන්න කූඩැල්ල තවත් පැත්තක් හොඳින්ම අල්ලගෙන තමයි තමන්ගේ පිටුපස කොටස අතහරේ. කිසි විටක හොඳින් තමක් යමක් අල්ලගන්නේ නැතුව අතහරින්නේ නැහැ. චිත්ත පරම්පරාවේ ස්වභාවය ඒක. අපි සියල්ල අතහරින්න කියලා කොච්චර අනුශාසනා කළත්, සබ්බේ සංඛාර අනිච්චා කියන කතාව කොච්චර මතක් කළත් අර කූඩැල්ල ඇතුලේ ඉන්නව තාම මනසේ. එයා තව තැනක් අල්ලගෙන තමයි තව තැනක් අතහරින්නේ. ඒ නිසා කිසිදු තැනක් නොවල්ලා අතහරින්න. කිසිදු තැනක් නොවල්ලා අතහරින්න. එක තැනක් අතහර තව තැනක පදිංචියට යන්න එපා. කිසිදු දෙයක් නොඅල්ලා අතහරින්න. එහෙමනම් ඔබට ආයි නැවත පියවරක් අතහරින්න ඉතුරු වෙන්නේ නැහැ. මනසේ ස්වභාවය කියලා කියන්නේ වංචනික ආකාරයකින් එහෙමත් නැත්නම් සැඟවුණු ස්වභාවයකින් යුක්තව ආශ්‍රව තැනෙන ස්වභාවයක් තියෙනවා. මේ වචන උපාදාන කර ගැනීම, සංකල්ප වලින් තොරව සිටීම, නිහඬව සිටීම, පාඩුවේ සිටීම, සිටිවිලි දෙස බලා සිටීම, මුකුත් ගන්නේ නැතුව සිටීම කියලත් ආයි ඇලෙනවා. ඒවත් ඇලීම, ඒවත් බැඳීම, අර කුඩැල්ලගේ ක්‍රියාවලිය. ඒකට කිසිවක් නොගෙන අතහරිනවයි කියන විශිෂ්ට ඥානය, ඒක අති විශිෂ්ටම උත්තරීතර කාරණයක්. ඒක සාමාන්‍ය පුජ්‍යලේකුට තේරෙන්නේ නැති දෙයක් වෙන්න පුළුවන්. ඒ තේරුම් ගන්න සීමාවේ නැති දෙයක් ඒක. සියල්ල අතහැරීම කියන එක තේරුම් ගන්න සීමාවේ නැති, විඳින සීමාවේ නැති, ඉන්ද්‍රිය සීමාවේ නැති, මනසට ග්‍රහණය කරන්න පුළුවන් සීමාවේ නැති දෙයක්. එහෙමනම් අපි මොකද කරන්නේ? ක්‍රියාවකින් යන ගමන, ක්‍රියාව නතර කරලා යන ගමනක් බවට පත් වෙනවා. ඒ නිසා නිවනට දෙපයින් යා නොහැකි. එහෙම නැත්නම් තවත් ඇලීමකින් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. තවත් ඇලීමකින් මානසික සහනය නිදහස ලබන්න පුළුවන් කමක් නැහැ. නිදහස කියන්නේ අහස වගේ. අහසේ ගණී භවනයේ නො වූ ගුණයක් තියෙන නිසා කොතරම් කුරුල්ලන් පිහැඹුවත්, ගුවන් යානායේ මේ අත ගියත්, එහි කිසිදු සටහනක් ඉතුරු වී නැහැ. ඒ වගේම තමන්ගේ මානසික සැබෑ නිදහස ඇති තැන කිසිදු සටහනක් නැහැ. අර සටහන් නොසිටින මනසක්, සටහන් නොසිටින මනසක් තමන් තුල තියෙනවා. දැන් තමන් සටහනක, එහෙම නැත්නම් ගණී භවනයේ වූ දෘෂ්ටියක සංකල්පයක සිටියොත් මොකද වෙන්නේ? එහි කවුරු හරි පය තැඹුවොත්, එයට කවුරු හරි බැන වැඳුනොත්, දොස් කිව්වොත්, විචනය කළොත් මොකද වෙන්නේ? පා සටහන් සිටිනවා කියන්නේ වේදනා හට ගන්නවා, සංකල්ප හට ගන්නවා. ඔව්, දෘෂ්ටි නැති තැනකට කවුරු හරි බැන වැදුනොත් එතන පාසටහන් පිහිටන්නේ. එතන කම්පණය වෙන්නේ නැහැ. අන්න සංකල්ප නැති, දෘෂ්ටි නැති අපූර්වත්වය. දරාගත්ත කිසි දෙයක් නැහැ. කරන කිසි දෙයක් නැහැ. නොකර සිටීමකුත් නැහැ. තමා පිළිබඳව නිර්මාණයක් නැහැ. අනුන් පිළිබඳව නිර්මාණයක් නැහැ. අතීත නිර්මාණ නැහැ, අනාගත නිර්මාණ නැහැ, වර්තමාන නිර්මාණ නැහැ. කොයි විදියටද ඉන්නේ? විදියක් නැහැ. කොයි ක්‍රමයේද අනුගමනය කරන්නේ? ක්‍රමයක් නැහැ. කවුද ඉන්නේ? කිසිවෙක් නැහැ. කොහෙද යන්නේ? කිසිදු දිසාවක් නැහැ. යනවද? යන්නේ නැහැ. නතර වෙලාද? නතර වෙලා නැහැ. නැද්ද? ඒ එහෙම නැත්නම් ක්‍රියාවක යෙදෙනවද? ඒ වචන අතර කිසිවක් නැහැ. මේ කතා කරේ මානසික පූර්ණ නිදහස. ඒ නිදහස ඔබට අත්විඳින්න බෑ කවමදාකවත්. ඔබට හැබැයි ඔබට හැකිනම් ඔබ නොවන්න ඒ මොහොතේම ඔබට මේ අත්විඳින්න පුළුවන්. ඔබට හැකිනම් ඔබ නොවන්න ඒ මොහොතේම ඒක අත්විඳින්න පුළුවන්. එනිසා ඔබ නොවී බලන්න. ඔබට ඔබ ළඟ නිදහස නැත්තේ සෑමතැනම මම වෙන්නට උත්සාහ කරන නිසා, පුජ්‍යලෙක් වන්නට උත්සාහ කරන නිසා. ඒක පුජ්‍යලත්වයට වෙන බැඳීම, සක්කාය දිට්ඨිය කියලා බැඳීම කියන්නේ ඒකට. එනිසා ඔබ පුජ්‍යලෙක් නොවන්න උත්සාහවන්ත වෙන්න, කිසිවෙක් නොවන්න උත්සාහවන්ත වෙන්න. මම කිසිවෙක් වෙමි කියන தത്വෙට නෙමෙයි, මම කිසිවෙක් නොවෙමි. දැන් මම කිසිවෙක් වෙමි, මම අතහරින කෙනෙක් වෙමි, මම බලන කෙනෙක් වෙමි, මම විදර්ශනා කරන කෙනෙක් වෙමි, මම භාවනා කරන කෙනෙක් වෙමි, මම කිසිවක් නොකර ඉන්නා කෙනෙක් වෙමි. ඉතින් මම කිසිවෙක් වෙමි කියන තැන නිදහස නැහැ. මම කිසිවෙක් නොවෙමි. මම කිසිවෙක් නොවෙමි කියන තැන. නමුත් ඒ කාරණේ වුවද මම කිසිවෙක් නොවෙමි කියලත් කෙනෙක් යොදා ගන්න හැකියාව තියෙනවා. නමුත් සැබවින්ම ඔබ මම කිසිවෙක් නොවෙමි කියලා කෙනෙක් යොදාගන්නේ නැතුව පිවිසෙන්න ඕන. ඒක ඔබට කරන්න බෑ. ඔබව ඔබට අතහරින්න පුළුවන් නම් පමණක් මම කිසිවෙක් නොවෙමි කියන තැනට ඔබට පත් වෙන්න පුළුවන්. ඒ මඟ දිගටම වඩන්න සියල්ලගෙන් නිදහස් වූ තැන ග්‍රහණය වෙන කිසිවක් නැහැ. අතහරින දෙයක්වත් ග්‍රහණය කරන දෙයක්වත් නැහැ. සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා වුණේ ඇස ග්‍රහණය කරන්නේ ඇස අතහැරලා ඇස සංවරයි. කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් ග්‍රහණය කරන්නේ ඇස සංවරයි. සංවර කරනවා කියන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ කියන එක. මනස ග්‍රහණය කරන්නේ මනස සංවරයි. සියල්ල සංවරයි. සියල්ල සංවර වූ තැන සියලු දුක් වලින් නිදහස් වෙනවා. ඔබ බලන්න මේ මේ මොහොතේ ඔබ මම යොදවාගෙනද මේ වැඩ කරන්නේ? මම යොදවන්නට එපා. මමත්වේ යොදවන්නට එපා. එහෙත් පුදුමය කියලා කියන්නේ ඒ වචනය තුලත් ලැබුම් ගනිමින් මමත්වය තවත් ස්වභාවයකින් ඔබ තුල ක්‍රියාත්මක වීමට ඉඩ තියෙනවා. ඒ නිසා සියලු සංවරයන් මනානුවණින් ඇති කරන්න ඕන. මම වෙමි කියන කෙනෙක් නැති වෙන්න ඕන. නිතරම තමා දෙස, තමාගේ ක්‍රියාව දෙස, තමාගේ මානසික ඉරියව්ව දෙස බලන්න. ඒ බලන හැම අවස්ථාවකදීම ඔබ දකින්න ඔබේ මමත්වයේ බැඳී තිබෙන රටාව, ආකාරය. ඒ තුළින් නිදහස් වන්න. මම කිසිවෙක් නොවේමි කියලා කෙනෙක් හදාගන්න එපා. මම කිසිවෙක් නොවේමි කියලා කෙනෙක් හදාගන්න එපා. මන නුවණින්, ගැඹුරු නුවණින්, විමසුන් නුවණින් නිතරම බලන්න පුජ්‍යලත්වය කොහිද? පුජ්‍යලත්වයේ කුමන ස්වරූපයකින් මා හද තුල ලැබුම්ගෙන ඇද්ද? දෘෂ්ටි නොගැනීම සිල්වත් බවයි. දෘෂ්ටි නොගැනීම සමාධියයි. දෘෂ්ටි නොගැනීම විමුක්තියයි. තමන් ස්ත්‍රියක් කියන දෘෂ්ටිය ගන්න එපා. තමන් පුරුෂයෙක් කියන දෘෂ්ටිය ගන්නත් එපා. තමන් වෙනාන් කෙනෙක් කියන දෘෂ්ටිය ගන්නත් එපා. තමා කියා, තමන්ගේ කියා කිසිවක් ඉතිරි කරනු ගන්න. කිසිදු අරමුණකට බැස නොගන්න. කිසිදු සිතිවිල්ලකට නොබැඳෙන්න. කිසිදු සිතිවිල්ලක් සමග නොගැටෙන්න. කිසිදු සිතුවිල්ලක් සමග උපේක්ෂා නොවන්න. සංකල්ප නිර්මාණය කිරීමෙන් වළකින්න. සියල්ල අතහැරීම දැනගත හැක්කේ සියල්ල අත්හළ විටයි. එය පෙර හඳුනාගත හැකි දෙයක් නොවේ. සියල්ල අතහැරියාම කොයි වගේ ගුණයක් සෝයක් තියනවද? පෙර දැනගත නොහැකි සියල්ල අත්හළ විටයි සියල්ල අතහැරීමේ ගුණය හඳුනාගත හැක්කේ. කිසිවක්ම නොකරන්න. කිසිවක් නොකර නොසිටින්න. කිසිවක්ම නොකරන්න. කිසිවක් නොකර නොසිටින්න. කිසිවක්ම නොකරන්න. කිසිවක් නොකර නොසිටින්න. එයට මනාව අනුගතවන්න. ඊට සමාන ගුණයක් ඔබ තුළ ඇති කරගන්න. කිසිවක් නොකරන්න, කිසිවක් නොකරනු සිටින්න. සිතෙහි ඇතිවන බිය නොතකා හැර අතහැරීම දිගටම සිදු කරන්න. සියල්ල අතහැරීමෙන් කිසිවක් ඔබට අහිමි නොවේ, කිසිවක් ඔබට හිමි නොවේ. සියල්ල අතහැරීමෙන් සියල්ල නොඇලී පරිහරණය කිරීමේ සුවය ඔබට ලැබේ. එබැවින් සියල්ල අතහැරීමට බිය නොවන්න. හිතෙහි ඇතිවන බිය නොතකා තමන්ගේ ධර්මයේ තිකටම ප්‍රකට කරන්න. ඒ බිය පසු කර ධර්මයේ ගොඩනගන්න. මමත්වයෙන් තොරව ජීවත් වීමට උත්සාහ කරන්න. මේ මොහොතේ මමත්වය ඇද්දයි බලන්න. ඒ සමග නොබෙදෙන්න. එය අතහැර දමන්න, නිදහස් කර දමන්න. කුමන හෝ සංඥාවක, කුමන හෝ වේදනාවක, කුමන හෝ රූපයක නොමැදෙන්න. කුමන හෝ දැනුමක, වචනයක නොරැඳෙන්න. කුමන හෝ ක්‍රියාවක නොමැදෙන්න, ක්‍රියාව ඉක්මවන්න. කම්ම නිරෝධාය සංවත්තති, කර්ම නිරෝධ කරන්න. සියලු කර්ම නිරෝධ කරන්න. මමත්වය පිහිටන කරුණු කාරණාවල නොමැදෙන්න. රූපෙහි, වේදනාවෙහි, සංඥාවෙහි, සංකාරෙහි, විඥානෙහි, මනසෙහි නොමැදෙන්න. හිස නිදහස් කරන්න, මනස නිදහස් කරන්න. මම නොවන්න, ස්ත්‍රිය නොවන්න, පුරුෂයා නොවන්න. බලාපොරොත්තු අතහරින්න, අතහැරීම ද අතහරින්න. කාම නිස්සරණං ඤත්වා රූපානංච අතික්කමං සබ්බ සංඛාර සමතෝ ආතාපි සම්පදා නිස්සරණීය සූත්‍රය කුද්දක නිකායි ඉති උත්තපාලේ. කාම නිස්සරණං ඤත්වා. කාම නිස්සරණං ඤත්වා කියලා කියන්නේ ඇලීම බැඳීම, ඇලීම ගැටීම, ඉන්ද්‍රියන් වලට පිවිසීම, සයේන්ද්‍රිය ආශ්‍රය. කාම නිස්සරණං ඤත්වා. ඉන්ද්‍රියන් ආශ්‍රයෙන් නිදහස් වෙනවා. රූපා නංච අතික්කම. රූපය කියන එක අතික්කමණය කරනවා. රූපය කියලා කිව්වහම ඇසෙන, පෙනෙන, දැනෙන, හැඟෙන, නොපෙනෙන මේ හැම දෙයක්ම අරූපී රූප, පවා රූප. රූපා නංච අතික්කම. රූපය අතික්‍රමණය කරනවා. කාය රූපය වේවා, දෘශ්‍යමාන රූපය වේවා, මනෝ රූපය වේවා අතික්‍රම. සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරකයන්ගේ නිදහස් වීම. ආතාපි සම්පදා. එහි ඇලෙන්න, කාම නිස්සරණේ ඇලෙන්න රූපයේ අතික්‍රමණය කර ඇලෙන්න සබ්බ සංකාර සමතෝ සියලු සංස්කාරකයන්ගෙන් තොර වූ අවස්ථාවෙහි ඔබ බැඳෙන්න. නමුත් ලෝකයේ ඉන්න කෙනෙක් බැඳෙන්නේ කාම ධර්මයේ ඇස කන නාසය දිව ශරීරයේ බැඳෙනවා. ඒ වගේම රූපයේ බැඳෙනවා. සංස්කාරවල බැඳෙනවා. මනෝමය සංකල්පවල බැඳෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අපිට නිස්සරණ සූත්‍රෙහි සඳහන් කරන්නේ කාම නිස්සරණ, කාමයන්ගින් වෙන්වන්න. රූපානංච අතික්‍රම, රූපේ අතික්‍රමණය කරන්න, රූපේ නිදහස් වන්න. සබ්බ සංඛාර සමතෝ, සියලු සංස්කාරකයන්ගේ නිදහස් වන්න. අන්න ඒක තමයි ඔබේ නිර්වාණය. අන්න ඒක තමයි ඔබේ නිවන. අන්න ඒක තමයි ඔබේ සැනසෙල්ල පිණිස පවතින ධර්මය. මේක කොච්චර අමානුද? අපි හැම විටම පුරුදු පුහුණු වෙලා ඉන්නේ කාම ධර්මයන් වලට, රූපයන් වල ඇලෙන සංස්කාර ගොඩනගන්න. ලෝකේ ඉන්නේ චින්තකයෝනේ. ලෝකේ තියෙන චින්තන, ලෝකේ තියෙන දර්ශන, ලෝකේ තථාගත දර්ශනේ නෑ. ඉතින් මේ දර්ශන චින්තන වලට එහා පවතින දෙයක් තියෙනවා නම් ඒ තමයි මේ සියලු සංස්කාරකයන්ගේ නිදහස් වූ අවස්ථාව. දැන් මේක කලක් උත්සාහ කරනවා තමන් ඉන්ද්‍රිය විෂය කරගන්න. ඉන්ද්‍රියන් තේරුම් කරගන්නකම් ඒකට අවකාශය සලසා දෙන්න. කරන්න බැරි වැඩක් වුණත් ප්‍රත්‍යක්ෂ වෙන්න එයාට ඉඩ දෙන්න ඕනනේ. ගින්දර පිළිබඳව අපි අවබෝධය ලබා ගත්තේ ප්‍රත්‍යක්ෂතාවයකින්. ඊට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඉන්ද්‍රියන් වලට කොටු කරගන්න මේ ධර්මය පුළුවන්ද කියලා බලන්න, පුළුවන් තරම් ඒකත් එක්ක හැප්පෙන්නත් ඔබේ මනස ඉඩ දෙන්න. හැබැයි ඇත්තම කතාව තමයි ඔබට ඉන්ද්‍රියන් එපා වෙච්ච දවසට තමයි ඉන්ද්‍රියන් නැතුව ගමනක් ආරම්භ කරන්නේ. රූපයෙන් මේ නිර්වාණය මවන්න බෑ කියලා තේරුම් කරගත්ත දවසට තමයි ඔබ රූපය අතික්‍රමණය කරන්නේ. සංස්කාරක ධර්මයක් තුල නිර්වාණය ගොඩනගන්න බෑ කියලා තේරුම් ගත්ත දවසේ තමයි ඔය තියෙන 62ක් මිත්‍යා දෘෂ්ටි වල තියෙන භාවනාවල් ටික අවසන් කරන්නේ. සියලු භාවිතාවන් අවසానයි. එතකොට අභාවිතා ධම්මා බවට පත් වෙනවා. එහෙමනම් රූපයක් මුල් කරගෙන භාවනාවල් දෙන්නේ, ඒ වගේම සංස්කාරයක් මුල් කරගෙන ලෝකෙ හැදිලා තියෙන භාවනාවල්, ඒ වගේම කාම ධර්මයක් මුල් කරගෙන තමයි ලෝකේ භාවනාවල් හැදිලා තියෙන්නේ. ඉතින් මේක කාම නිස්සරණයෙන් යුක්ත, රූපය අතික්‍රමණයෙන් යුක්ත, සංස්කාරකයන්ගේ නිදහස් වූ තැන කවර භාවනාවද? ඒක තමයි විදර්ශනා භාවනාව. ඒකේ භාවිතා කරන දෙයක්, දරා ගන්න දෙයක්, ග්‍රහණය කරන දෙයක් ලබන්නේ, කරන්නේ, කරවන්නේ නැහැ. ඒ බුදුහාමුදුරුවන්ගේ විශ්මිත ධර්මයයි මේ සමාජයේ දෘෂ්ටි වලින් වැසුනේ, සංකල්ප වලින් වැසුනේ. ඊට පස්සේ මිනිස්සුන්ට සංස්කාරකයන්ගෙන් ඉගොඩවීමේ මාවත වැසී ගියා, නැති වෙලා ගියා. නැවත ලෝකයට දැන් එය උදා වී තිබෙනවා. අවුරුදු 500කට 600කට විතර පස්සේ දහහක් විතරම මේක ලොකු වටම අහිමිව තිබුණ දෙයක්. ඒක තේරුම් කරගන්නට ලොකු ප්‍රඥා මහිමයක් අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් පද පරමේකුට සංකල්ප ඉක්මවන්න පුළුවන් කමක් නැහැ. ගොඩාක් ඔය තර්ක කරන අය පව තියෙන සංකල්පය හරි තියෙන භාවනාව හරි වඩලත් නැහැ. එක්ක තියෙන භාවනාවක් හරි වඩන්න. ඒකත් ලොකු ප්‍රයෝජනයක් වෙනවා හිත දිහා බලාගෙන සිටීමට සිත පිළිබඳව අවබෝධ කර ගැනීමට. දැන් අපි විමසන්නම් මොකද්ද අපි මෙතන කියන්නේ? ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? ඔබේ වචන වලට කැටි කළොත් මොකද්ද කියන්නේ? ඕ අපි කතා කරන්නේ කාම නිස්සරණයක්, රූප අතික්‍රමණයක්, සංස්කාරකයන්ගේ නිරෝධයක්. ඊට වැඩි දෙයක් අපි මෙහි කතා කරන්නේ නෑ. කිසි දෙයක් කතා කරන්නේ. එහෙනම් අපි කතා කරන්නේ මේ ත්‍රිපිටක ධර්මයේ අන්තර්ගත සැබෑ නිර්වචනය. බොරු පුතඥන මත නෙමෙයි, අවබෝධාත්මක ආර්ය ශ්‍රාවකයන්ගේ දර්ශනය. පුතඥන මතයකින් මේක ප්‍රකාශ කළා නම් මේ විදියට නෙමෙයි ඒක කියන්නේ. එච්චරයි. එහෙමනම් මේ සංස්කාර ගොන්නේම තමයි තියෙන්නේ මේ වචන ටික. ඒකයි අපි අර වචන බොරු කියන්නේ ඒකයි. කාම කියන ගුණේ තමයි මේ වචන තියෙන්නේ. රූප කියන ගුණේ තමයි මේ වචන තියෙන්නේ. හැම වචනයකින්ම රූපයක් ලැබෙනවනේ. හැම වචනයකම ක්‍රියාවක් තියෙනවා. එතකොට රූප කියන ගුණේ තමයි වචන තියෙන්නේ. එතකොට කාම නිස්සරණ කියන්නේ කාමයන්ගෙන් නිදහස් වීම, රූප අතික්‍රම කියන්නේ රූපය අතික්‍රමණය කිරීම. එතකොට සංස්කාරක වචී සංඛාර, සබ්බ සංඛාර සමතෝ. එතකොට වචී සංස්කාරයත් අපි ඉවත් කරන්න ඕන. ඒ නිසා අපි කියන්නේ වචන බොරු. මේ වචන වලින් නිවන් දකින්න බෑ. වචන ඉක්මවා දකින්න පුළුවන් විශිෂ්ට ඥානයක් ගොඩනගෙන්න ඕන. ඒ නිසා නිතර දේශන ආශ්‍රය කරන්න, ශ්‍රවණය කරන්න, කැප වෙන්න කියන්නේ ඒකයි. ඒ වගේම පුජ්‍යලයට නිවන් දකින්න බෑ. පුජ්‍යලයා දිය කරන ක්‍රමවේදය ඔබ සොයන්න ඕන. මම නිවන් දකින්නේ නැහැ. දැන් මම හැම දෙයක්ම වෙනවට කැමතිනේ නේද? මම නිදුක් වෙම්මා, නිරෝග වෙම්මා, සුවපත් වෙම්මා, මම වෙන්න ඕන. මම නිවන් ලබම්වා කියලා තමයි කියන්නේ. මම නිවන් දකින්නේ. මමත්වේ තමයි නිර්වාණයට විරුද්ධ ධර්මතාවය. දුකට මුල් වන ධර්මතාවය මමත්වේ, සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියෙන් ආරම්භ වුණාම අනිත් ඕනම සංයෝජනයක් ආරම්භයක් හට ගන්නවා. දැන් අපි මොනවද කරන්න ඕන? මුකුත්ම කරන්න නැහැ. මුකුත්ම කරන්න නැතුව එහෙනම් අපි අර පරණ හිටපු විදියට ඉන්න. ඒ පරණ හිටපු විදියට මුකුත්ම නොකරද හිටියේ? තියෙන ඔක්කොම කරමින් ඉන්නේ ජීවත් වෙන්නේ. එතකොට මුකුත්ම නොකර ඉන්නවා කියලා කිව්වහම ගොඩක් දෙනෙක් හිතන්නේ එහෙනම් අපි අර ගෙදර හිටපු විදියට වෙන්නවා. එතන ජීවත් වෙන්නේ හැම දෙයක්ම කරමින්. මේ කතා කරන්නේ ක්‍රියාව ඉක්ම වූ අවස්ථාව. රූපය ඉක්ම වූ අවස්ථාව, සංස්කාර ඉක්ම වූ අවස්ථාව, මනස ඉක්ම වූ අවස්ථාව. ඉතින් කොහොමද ඕක අපි තේරුම් ගන්නෙ? ඇත්තම ඇත්ත මේක තේරුම් ගන්න බෑ. ඔබ පුරුදු වෙලා ඉන්නේ ලෝක හැම දෙයක්ම තේරුම් ගන්න. මට පුළුවන් අපි තේරුම් ගත යුතුයි. එහෙත් මේක විතරක් තේරුම් ගන්න බෑ. තෝරලා ගණන් කරලා ගන්න බෑ. ගාණක් වුණොත් බෙදලා අඩු කරලා වැඩි කරලා ගුණයක් ගන්න පුළුවන් නේ. ඉලක්කමක් ගන්න පුළුවන්. ඉතින් සබ්බ සංඛාර සමත භාවයට පත් වෙන තැනක, සියලු සංස්කාරකයන්ගෙන් නිදහස් වෙන තැනට කොහොමද තෝරන්නේ? ඉතින් මේ නොතේරෙන ගමනක් නොතේරෙන බව හොඳයි කියලා කෙනෙකුට හිතෙනවා නම් එයාට තමයි මේ නිවන් මඟ තියෙන්නේ. තේරෙනවා කියන්නේ වේදනාවක්, තේරෙනවා කියන්නේ රූපයක්, තේරෙනවා කියන්නේ සංඛාරයක්, තේරෙනවා කියන්නේ ආත්මයක්, අන්තයක්. පුජ්‍යලත්වේ සමස්ත ක්‍රියාදාමයේ අභිභවයම අතික්‍රමණය කරෑම. එහෙමනම් ඔබ හිතනවා නම් ඔබ ළඟ තියෙන මානසික ස්වરૂපයකින්, චින්තනයකින් මේ නිර්වාණය කියන ධර්මතාවය ඇදලා තමන්ට ලං කරගන්න පුළුවන් කියලා, ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඔබ කියලා ඔබ නිර්මාණය කරගෙන තියෙන සම්පූර්ණ අවිද්‍යාව. හැමෝටම නිර්මාණ ලෝකයක් තියෙනවනේ නේද? ජාතික, ආගමික, වාර්ගික හා ප්‍රබලම කාරණය තමයි පුජ්‍යල නිර්මාණය. දැන් එක ගෙදර හිටියත් එක ආගමේ, එක නිවසේ, එක මව කුසෙන් ඉපදුණු අය. නමුත් පුජ්‍යල නිර්මාණය අතර එක සමානද? නෑ. වෙනස්. තමන්ගේ පුජ්‍යලත්වය පිළිබඳව සිතන ආකාරය අම්මයි දුවයි එක සමානද? නෑ. නංගි අක්කයි එක සමානද? නෑ. අයියා මල්ලි එක සමානද? නෑ. වෙනස්. මෙතන ඉන්න සියලු දෙනාම පුජ්‍යල නිර්මාණයෙන් එකිනෙකාට වෙනස්. හැබැයි මේ හැම එකක්ම අපිට එක තැනකට ගේන්න පුළුවන්. ඒ තමයි පුජ්‍යල නිර්මාණයක් ඒක. මොන වෙනසකට භාජනය වෙලා තිබුණත් ඒකට කියන්න පුළුවන් පුජ්‍යල නිර්මාණයක්. එතකොට අපි ඒකට කෙටියෙන් සඳහන් කරන්නේ මොන ආකාරයක පුජ්‍යල නිර්මාණයක් තිබුණත් ඒක නිර්වාණයට පටහැනි. පැහැදිලිනේ? මොන ආකාරයේ පුජ්‍යල නිර්මාණයක් තිබුණත් ඒක නිර්වාණයට පටහැනි. ඒක බැඳීමක්නේ. නිර්වාණ කියලා කියන්නේ බැඳීම් විරහිත කියන එකයි. බැඳීම් විරහිත ඥානයක්, බැඳීම් විරහිත මනසක්, බැඳීම් විරහිත අසකරණාස දිව ශරීරයක් ලැබෙනවා. ඒකට කියනෝ චක්ඛුනා සංවරෝ සාදු. සංවර වෙනවා කියන්නේ ඒකට. එතකොට ඇලීම් ගැටීම් වල තියෙන අස සංවරද නැහැ. එතකොට මොහොකටවත් ආස නොකර ඉඳීම නෙවෙයි. දැන් අපේ අය කරන්නේ ආස නොකර ඉන්න. මං ඒවට ආස නැහැ. මං වෛර කරනවා ඒවට. පිලිකුල් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒක ගැටීම. පිලිකුල තියෙන්නෙම ඒකේ ප්‍රතිවිරෝධය ඔළුවේ තියාගෙනමයි. ගැටෙන්නේ ප්‍රතිවිරෝධය ඔළුවේ තියා. යමක ගැටෙන්නේ යමක් ලබා ගන්න. යමක ඇලෙන්නේ යමක ගැටෙමි. ඒක තමයි ස්වરૂපය. සියලු සත්වයෝ වෛරේ නැත්තෝ වෙත්වා කියනකොටම වෛරය අඳුනනවා. සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා කියනකොට ලෙඩ රෝගත් මතක් වෙනවා. දැන් ලෙඩ රෝග මතක් කරන්නේ නැතුව නිදුක් නිරෝගී භාවය මතක් කරන්න බෑ. එහෙම එක ධර්මයක් මතක් කරනකොට සාපේක්ෂිත විරෝධී ධර්මය පේනවා. ලස්සන අඳුනන්නේ අවලස්සනට සාපේක්ෂිතව. එහෙමනම් මේ කරගෙන යන්නේ මොනවා හරි මනස භාවාත්මක ගුණයකට, අන්තගාමීත්වයකට, සමාධියකට ගොනු කරන්න නෙමෙයි. මේක සබ්බ සංඛාර සමතෝ. සියලු සංස්කාරයන්ගෙන් නිදහස් වෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝව පහළ වෙන්න කලින් තිබිච්ච භාවනාවල් තමයි සංස්කාරක එකතු කරන භාවනාව. ඒ භාවනාවල රූප සංස්කාරයක් එකතු කරනු, කාම සංස්කාර එකතු කරනු, ඒක තමයි ස්වභාවය. ඒ සියලුම භාවනාවල් දහස් ගාණක් විතර ලෝකේ තියෙනවා. ඒ හැම භාවනාවකම ලොකු දෙයක් නැහැ. ඔවුන් එක්ක යොමු කරගන්න රූපයක් වාචික මේ ස්වරයක්, ගුණයක්. ඕම් කියයි, හෝම් කියයි, හාම් කියයි, මොනවා කිව්වත් ඒ වාචික ගුණයක්. 1, 2 කියයි නේද? හුස්ම ගන්නවා, ආස්වාස බාස්වාස ගන්නවා කියලා කියයි. ඊළඟට නිල් පාට, රතු පාට, පොළ පාට වෙන්න පුළුවන්. ඒක සංඥා ධර්මයක්, රූප ධර්මයක්. එහෙම නැත්නම් තව එක්කෙනෙක් මොකක්වත්ම රූපයක් නැති අවකාශයට තමන්ගේ සිහිය යොමු කරගෙන ඉන්නවා. දැන් මේ ආර්ය ශූන්‍ය භාවය කියලා කියන්නේ ශූන්‍යත්වයේ ඉක්ම වූ අවස්ථාවක්. ඒක දකින්නේ නැහැ. විඳින්නෙක් නැහැ, විඳවන්නෙත් නැහැ, පාලනය කරන්නෙක් මෙහෙවන්නෙක් නැහැ එහි. ඒ නිසා ඒ ආර්ය ශූන්‍ය භාවය කියන එක තුල පුජ්‍යලත්වේ නැහැ. නමුත් පුජ්‍යලත්වයේ තුලත් ශූන්‍ය භාවයක් තියෙනවා. හැබැයි ඒ ශූන්‍ය භාවය තුල පාලනයක් තියෙනවා, පුජ්‍යලත්වයක් තියෙනවා, දැක්මක් තියෙනවා, වේදනාවක් තියෙනවා. ඒ නිසා මේ ලෝකයා දකින ශූන්‍යතාවය තුල ශූන්‍යතාවය නැහැ. ඇයි? ඔවුන් දකින ශූන්‍යතාවයේ ඒකකයක්, සාපේක්ෂිත ධර්මයක්. දැන් ඔය දරුවන්ට කාට හරි කිව්වොත් පුතේ මේ හිස් බව ශූන්‍යතාවය පෙන්වන්න මේ ශාලාවේ කියලා ਉਹ පෙන්වයි මේ කණු අතරේ මේ තියෙන්නේ ශූන්‍යතාවයයි කියලා. ඉතින් අපි අහුවම් පුතේ කොහොමද ඔයා මේක ශූන්‍යයි කියලා කිව්වේ? සායනස මෙතන කණුවක් නැහනේ, මේ මුකුත් භාණ්ඩයක් නැහනේ කියලා ඒ කණු දෙක අතර මේ කොටස ශූන්‍යයි කියලා ගත්තේ මේ කණු දෙකට සාපේක්ෂිතව. එහෙමනම් එතන රූප නිරෝධයක් නැහැ. ඈ කාමයන්ගේ නිස්සරණයක් නැහැ. ඉන්ද්‍රිය ඉක්මවීමක් එතන සිද්ධ වෙලා නැහැ. දැන් තේරෙනව නේද මේ ධර්මයේ තියෙන විශිෂ්ටත්වය? මොනතරම් විශිෂ්ට ධර්මයක්ද බුදුහාමුදුර හොයාගත්තේ? පුදුමයි. පින්නතුනේ ඉන්ද්‍රයන්ට සාපේක්ෂිත නොවු ධර්මයක් මුලින්ම ලෝකයේ නිපදවූ ඒ භාග්‍යවතුන් වහන්සේ අතිශයින්ම මේ මිනිස් සමාජය තුළ උත්තරීතරයි. අස්සම සමයි. අපිටවත් කාටවත් සැරියුත් මුගලන් හාමුදුරුවන්ටවත් හිතාගන්නවත් බෑ කොහොමද බුදුහාමුදුර මේක ඉපදෙව්වේ කියලා. ඔබ තනියෙන් කොයිබ හරි ගහක් මල්ලේ හරි කාමරයක හරි හිතන්න පටන් ගන්නවා. ඉතින් ඔබට හිතනෝ මිසක් සිතවිල්ලෙන් සිතවිල්ලට මාරු වෙනෝ මිසක් සිතවිල්ල ඉක්මවන්න බෑ. ඉතින් මේ ධර්මයෙන් තමයි අනුශාසනය ලැබෙන්නේ. එහෙමනම් දැන් මෙතෙන්දී ඔබ මම නොවෙනවා කියන්නේ තව දුරටත් මා තුළ මමම කන්ට්‍රෝල් එකකට භාජනය වෙනවා කියන එක නෙමෙයි. ternary මම නොවෙනවායි කියන්නේ තව දුරටත් මම තවත් පාලනයකට අන්තර්ගත වෙනවා නෙමෙයි. තව දුරටත් මේ රාජ්‍ය තුල මම රජයි කියන තත්ත්වයට එනවා නෙමෙයි. හැම කෙනෙක්ගේම ජීවිතේ මමයි රජානේ. හැම කෙනෙක්ගේම ජීවිතේ මමයි රජා. මම රජ. තමන්ගේ ලෝකයේ තුල. නමුත් ආර්ය ශ්‍රාවකයෙකුගේ ජීවිතයේ තුල මම නෙමෙයි රජ. ඒ තමයි රජෙක් නොමැතිව පාලනය වෙන ලෝකය. ආර්ය ශ්‍රාවකයන්ගේ ලෝකේ පාලනය වෙන්නේ රජෙක් නැතුව, උසාවි පොලිසි නැතුව. දැන්වානේ ස්ත්‍රී පුරුෂයෝ නැතුව තමයි පාලනය වෙන්නේ. ඒ ධර්මයේ තුලයි ඔබ ජීවත් වෙත්තේ. ඒ ධර්මයයි ඔබ ස්පර්ශ කළ යුත්තේ. බැඳීම් විරහිත අවස්ථාව අවබෝධ කරගන්න. තමාම බැඳීම් විරහිත බවට පත් වෙන්න. 100%ක් මනස විවෘත කරන්නම ඕන. තමා තුළ තමන් විවෘත වෙන්න. එවිටනේ හරිදී හරි විදියට තේරෙන්නේ, වැරදි වෙයි වැරදි විදියට තේරෙන්නේ. දැන් මම මොනවා හරි ග්‍රහණය කරගෙන යමක් අහගෙන ඉන්නවනම් එයාට කවදාවත් මේක ඇහෙන්නේ නෑ. කතෝලිකයෙක් මං කතෝලිකයෙක් කියන රාමුව තුල, මුස්ලිම් කෙනෙක් මම මුස්ලිම් කියන රාමුව තුල අහනවනම් මේක ඇහෙන්නේ නෑ. ඒ කනේ පොරොප්පයක්නේ. බෞද්ධයෙක් හරි එයාගත්ත සංකල්පයේ තුල හිර වෙලා, එයාගත්ත භාවනාවල් වල හිර වෙලා මේක අහගෙන ඉන්නවනම් ඒත් එයාට ඒක තේරෙන්නේ නෑ. ඇයි හේතුව? එයා දෙයක් අත් නොහරින විදියට, පදපරම විදියට අරගෙන තියෙනවා. මානසික රෝගීන්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණය, එයා ගත්ත දේ, එයාට හිතිච්ච දේ එයා කියනෝ, එයා කරනෝ. ඒ මානසික රෝගී ගුණය සියලුම මිනිස්සුන්ගේ ළඟ අර වැඩිපුර නැති වුණාට අඩුවෙන් තියෙනවා. ඒක වැඩි වුණාම තමයි අංගොඩ ගිනිල්ල දාන්නේ. ඒ උමුතු භාවයේ කියන එක හැමෝගේ ළඟ වැඩි නොවුනට තියෙනවා. ඇදෙන්නේ ඒ උස්සන්න වෙන්නයි තියෙන්නේ. දැන් ඔබ කල යුත්තේ කවරක්ද? හිනාවෙන්නයි තියෙන්නේ නේද? හිනාවෙන්නයි තියෙන්නේ. ඔබ කල යුත්තේ කවරක්ද කියලා අහුවාම හිනාවෙන්නයි තියෙන්නේ. ඔහොෝ ඒක තමයි. දැන් අපි හිතුව මේක සියල්ලෙන් නිදහස් වෙන්නයි තියෙන්නේ කියලා කෙනෙක් හදාගත්තොත්, එතකොට මට බන කියන්න ඕනේ නෑනේ. මං ගහන එළිය බෝඩ් එකක් සියල්ලෙන් නිදහස් වෙනවා. සියල්ලෙන් නිදහස් වෙනවා. එතකොට කච්චේ ආවා, බෝඩ් එක බැලුවා, එතකොට ඇවිල්ලා සියල්ලෙන් නිදහස් වෙනවා. ඈ එකයි වැදගත්. පූර්ව සංකල්ප වලින් තොරව විචාරශීලී බුද්ධියකින් ඉස්සරහට ඇදෙන්න ඕන. පූර්ව සංකල්ප වලට බැසගත්තොත් එයා එතන ඉඳලා ඉස්සරහට ගවේෂකයෙක් වෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු ළඟ මේ පූර්ව නිගමනයන් වලට පත් වෙන ඉක්මනින් රැවටෙන ගුණේ, කිව්වොත් දෙයක් විශ්වාස කරන ගුණේ තියෙනවා. දැන් පාංගෙඩිය 2.50ට දෙන්නම් කියලා හෙට කිව්වත් ඒත් පිළිගන්නවා. දැන් මං ඡන්දෙ ඉල්ලන්නේ ඉන්නේ, මං දෙනවා 1.50ට පාන. දීලා ගමේ රටේ රාජ්‍යත්වේ කොහොම හරි ගන්නවා. ඈ 1.50ට දෙනවා. එයා අහන්නේ කොහොමද ඔයා 1.50ට දෙන්නේ? ඔයා තිරුංගුව ගා කරනවද? පාන් පිටිය නිෂ්පාදනය කරනවද? ඒ මොකුත් ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඒ වැඩ නැහැ. අපි ඡන්දෙ දෙනවා 1.50ට පාන් දෙනවා කියලා කිව්වා. අර ඒ වගේ විචාරශීලී බුද්ධියක් නැති උදෝයි ලංකාවේ ඉන්නේ. ඉස්සාරි ලේසි බුරු කියන කෙනෙකුට ලංකාවේ රජ දහන රජ වෙන්න පුළුවන් අක්ක අවුරුදු 3. හැබැයි කටපුරවල බුරු කියන්න හැකියාව තියෙනවා. ඒකට හේතුව පූර්ව නිගමනයන් වලට වේගෙන් පත් වෙන ජනතාවක් ඉන්න නිසා. ඒගොල්ලන්ට කියන්නේ ඥානවන්ත ජනතාව කියලා. නැහැදනේ. ඒගොල්ලන්ට කියන්නේ ඥානවන්ත ජනතාවක් කියලා කියන්නේ ඒගොල්ලන්ට. ඒ නිසා තමයි හස්තිපදෝපම චුල්ලහස්තිපදෝපම සූත්‍රය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ පළමුවෙන්ම දේශනා කරේ. මේ පූර්ව නිගමනයන් වලට පත් වෙන මේ මිනිස්සුන්ට එහෙම නිගමනයන් වලට පත් වෙන්න එපා. ඔබ මේ ගුණය ධර්මය තේරුම් ගන්නකම්ම හොයාගෙන යන්න. දැන් හැමතැනම හම්බ වෙන්නේ මේක පිළිගන්න, මේක හරි මාවතයි එහෙම කියන අයනේ. ඉතින් අපි මෙහෙදි කියනවනේ දෙයියනේ මේක පිළිගන්න එපා. මේ කියන්නේ බොරු. අපි කරන්නේ ප්‍රෝඩාවක්. මේක රැවටෙන්න එපා. එහෙම කියලා මේත් පිළිගන්නවා මේක. නේ? එහෙම කියලා මේක පිළිගන්නවා. එතකොට මොකද කරන්න තියෙන්නේ? විචාරශීලී වෙන්න ඕන. කල්පනා කරලා බලන්න ඕන. මේක පරම සත්‍යය කියලා කියන තැන්වල තියෙන ප්‍රෝඩාවන් අතර ලොකුම ප්‍රෝඩාව. තේරෙනවනේ? මේක හරිමයි මේක නිවැරදිමයි කියන තැන්වල තියෙන ලොකුම ප්‍රෝඩාව. මෙතන තියෙන පොඩි ප්‍රෝඩාව. පුංචි ප්‍රෝඩාව අතර තියෙන්නේ. ඇයි එහෙම පුංචි ප්‍රෝඩාවක් කරන්නේ? ලෝකයේ වචන භාවිතා කරන්නේ නැතුව මට වෙන ක්‍රමයක් නැති නිසා මම වචන භාවිතා කරනවා. නැත්තම් වචන සම්පූර්ණ වැරදි. මොකද වචන කියලා කියන්නේ කාම ධර්මයක්. කාම ලෝකයේ මිනිස්සු සංකල්ප හැඟීම් බෙදා ගන්න හදාගත්තු දෙයක්. ඒක රූප නාම රූප දෙකකින් යුක්ත එකක්. කොයිම වචනයක්වත් තියෙනවද බලන්න නාම රූප දෙකකින් තොරව? හැම වචනයකම නාම රූප දෙයක් තියෙනවා. දැන් කොස් කිව්වහම කොස් කියන නමක් තියෙනවා, කොස් කියන රූපයක් තියෙනවා. කොළපාට කිව්වහම කොළපාට රූපයක් තියෙනවා, කොළපාට නමක් තියෙනවා. රතුපාට කිව්වහම එහෙම තියෙනවා. ඊට පස්සේ පුජ්‍යල නාමයකුත් එහෙමයි. මොනවා හරි වචනයක් තියෙනවද හොඳට කල්පනා කරලා බලන්න රූපයක් නැති. ඒ වචනේ කිව්වහම රූපයක් මැවෙන්න බෑ. හැම වචනයකින්ම රූපම වෙනවා. දැන් මෙතන අපි මතක් කළා මොකද්ද? රූපානංච අතික්කමං. රූපය අතික්‍රමණය කිරීම. වාචාය සංවරෝ සාදු කියලා කියන්නේ අපි හිතනවා මේ හිමින් කතා කිරීම. වචනේ සංවර භාවය කියලා. එහෙනම් ඉතින් මට වඩා සංවරයි ඔසාමා බිල්ලාද? බලන්නකෝ කතා කරන හිමින්. දැකලා තියෙනවද ඔසාමා කතා කරන? බොහොම හිමින්. අපි ආවල් දවසට පහර දෙනවා. කියන්නේ බොහොම හිමින් කියන්නේ. එහෙම කියන්නේ. ඉතින් සංවර වචන කියලා කියන්නේ මොකද්ද? සංවර වචන කතා කරන්න පුළුවන් ආර්ය පුජ්‍යලයට පමණයි. නොබැඳුණු නොගැටුණු වචන. දැන් බලන්න මේ දේශනේ ඔක්කොම එකට කෙටි කරලා අරගෙන බලන සාරය කිසි වචනයක් නැහැ. ඒක තමයි සංවර වචනය කියලා කියන්නේ. ඒක කතා කරන්න බෑ ආර්ය ශ්‍රාවකත්වයටපත් නොවෙච්ච කිසිම ත්‍රිපිටක ආධාරී කෙනෙකුට ඒක කතා කරන්න බෑ. පඬිතු කෙනෙකුට ඒක කතා කරන්න බෑ. ශාස්ත්‍රවේදී කෙනෙකුට ඒක කතා කරන්න බෑ. ඒගොල්ලෝ ඔක්කොම ඉන්න වචනවල. ඒගොල්ලෝ ඔක්කොම පද පරමය, සූත්‍ර පරමය, ගාථා පරමය, ආගම් පරමය බවට පත් වෙලා. ඒවා පරමයක් හැටියට, පරමාර්ථයක් හැටියට අල්ලගෙන ඉවරයි. මේක සම්මුති ධර්මයකුත් නෙමෙයි, පරමාර්ථ ධර්මයකුත් නෙමෙයි. ඒක තමයි පරම සත්‍ය. දැන් ලෞකික හා ලෝකෝත්තර කියලා කොටස් දෙකකට වචනයක් බෙදන්නෙම ලෞකික ලෝකයේ ඉඳගෙන. ලෝකෝත්තර ලෝකයේ ඉඳගෙන ඕක බෙදන්න බෑ. ලෝකෝත්තර ලෝකයේ ඉඳගෙන සම්මුති පරමාර්ථ කියල වචන දෙකක් බෙදන්න බෑ. හේතුව වචන අතික්‍රමණය කරලා ඉඳී. දැන් ඔය නැත්තං ඉතින් ගැටලු ඉදිරිපත් කරා. ඇත්තම කතාව මම මේ කියන දේ මට තේරෙන්නේ නැහනේ. මට තේරුම් ගන්න උවමනාවකුත් නැහැ, මට තේරෙන්නේ නැහැ. මට තේරෙනවා නම් මම මේක කියන්නේත් නැහැ. ඔයත්තන්ට නොතේරෙන තැනට එන්න කියන්නේ නෑ. ඉතින් කද ඇත්තම කතාව මේ කියන දේ මට තේරෙන්නේ නෑ. එතෙන්ද මං ආවේ හරි අමාරුවෙන්. මේ නොතේරෙන තැනට ආවේ හරි අමාරුවෙන්. නොයෙකුත් දුක් විඳ මම මේ රටේ තියෙන ලෝකේ තියෙන හැම භාවනාවක්ම කළා. ඔය තියෙන කසීන භාවනාවල්, ආනාපාන සති භාවනාවල්, ඩිම්බීම හැකිලිම් භාවනාවල්, ශූන්‍ය භාවනාවල්, අනිමිති භාවනාවල් ඔය ඔක්කොම කරලා දෙනවා. අවශ්‍ය නම් කෙනෙකුට මම ඒ උපදෙස් දෙන්න. තේරෙනවනේ? මේ විශිෂ්ට ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගම්බීරෝ අයන් ධම්මෝ පණ්ඩිත වේදිනියෝ. මේක ඉතින් අර හොද්දෙ ලුණු ඇඹුල් බලනකොට බලන්න ලේසි නෑ. ඈ මේක විශිෂ්ටයන්ගේ ධර්මය. හා විශිෂ්ටයන්ගේ ධර්මය. ඉතින් ඒ ධර්මයේ කෙරෙහි යෙදීමෙන් වඩවඩා ධර්මය ශ්‍රවණය කිරීමෙන් විමසීමෙන් ක්‍රමානුකූලව ඒ ලෝකෝත්තර භාෂාව ඉගෙන ගැනීමෙන් අසිරිමත් විදියට තමන්ගේ ජීවිතේ වෙනසක් ඇති කර ගන්න පුළුවන්. තේරෙන ලෝකයෙන් නොතේරෙන ලෝකයකට. නොතේරෙනවා කියලා කියන්නේ නොවැටහීම නෙමෙයි මෙතන. නොබෙදෙන නොවිඳින අසංඛාරික නිරෝධ සහගත කාම නිස්සරණයෙන් යුක්ත රූප අතික්‍රමණයෙන් යුක්ත සේලු සංස්කාරකයන්ගේ නිදහස් වූ නිරෝධගත ස්වභාවය ඒක තමයි නොතේරීම. අවේදී තත්වය කියන්නේ ඒකයි. තා පොඩ්ඩක් මේක පොඩි කරලා කියන්න බැරිද? එහෙනම් ඉතින් මට ආතරයිටිස් කිව්වාම සිරිපාද කන්දත් හැතක් මහතරක් පහක් පල්ලෙහාට බහින්න ඕන. ආතරයිටිස් කාර්යයන්ට අඩු වෙනවද? මට හන්දිපත් අමාරුවයි කිව්වාම සිරිපාද කන්ද කිලෝමීටර් දෙකක් පල්ලෙහාට අඩු වෙනවද? අඩු වෙන්නේ නැහැ. ඒ ධර්මයේ එතනමයි තියෙන්නේ. ඔබ මහන්සි වෙන්න ඕන. දැන් ගහක ගෙඩියක් තියෙනවා. ඔබට බඩගිනී කියලා කිව්වහම අතුපාත් වෙන්නේ නැහැ. ඔබ එතනට ඉනිමගක් හදාගෙන කෙක්කක් හදාගෙන ගිහිල්ලා කඩාගෙන කන්තෝ. ඒ නිසා ඔබ කියන්න එපා මට මේක තාජුට්ටක් පොඩි කරලා කියන්න කියලා කියන්න එපා. ධර්මයේ ලෙසමයි. නමුත් ඒක විග්‍රහාත්මකව ටිකක් කියන්න පුළුවන්. නමුත් ඒක සරල කරන්න බෑ. නිරෝධනං නිරෝධයි. දැන් ඔබට නිදහස් වෙන්න බැරි ඇයි? ඔබ නිසාමයි. ඔබ අතහැරලා යන්න කැමති නෑ ඔබේ නිර්මාණය. ඔබ ඉන්නේ දෙවියන්ගේ නිර්මාණයක් තුළවත් කාගවත් නිර්මාණයක් බුදුහාමුදුරන්ගේ නිර්මාණයක් තුළවත් නෙමෙයි. ඔබ ඉන්නේ ඔබේම නිර්මාණය තුළ. හැම මිනිස්සෙක්ම දෙයිය නිර්මාණය කරගෙන තියෙන්නේ ඔබ නේ. ඒක තමයි වැදේ. මිනිස්සයා හරීම මේ පුදුම තත්ත්වක ඉන්නේ. දෘෂ්ටිගත මෝහණයන් වල තමයි, තත්වාරෝපණයන් වල තමයි සියලුම ආගමික තත්ත්වයන් පවත්වාගෙන යන්නේ. සමහර ආගම් වල වැඩිම ලබ්ධික භාවයේ තියෙන්නේ ඒ දවසට 4-5 වතාවක් අර තත්වාරෝපණය ඔළුවට දෙනවා. දුන්නාම ඔහු ඒකෙන් පිස්සු වැටෙනවා. අන්ධ වෙනවා. අන්ධ වෙලා උමුතුෙන් කෑ ගහනවා. ඒ කෑ ගැසීම තුළ ඒ මිනිස්සු අපාය තනා ගන්නවා වගේට ලස්සනට මානසික දූෂ්‍ය භාවයේ තියෙනවා නම් අසහනේ තියෙනවා නම් ඔවුන් හැම කෙනෙක්ම උපදින්නේ අපායයි. උපතක් නැහැ කියලා හිතුවත් උපතක් තියෙනවායි කියලා හිතුවත් උපතක් තියෙනවා. අවිද්‍යාවේ ඉන්නකම්. එහෙනම් ඉතින් හරි රේසිනේ නේද? මගේ හතේ පුජ්‍යලයක් නැහැ, මොකෙක්වත් නැහැ කියලා හිතාගෙන ඉන්නවා. ඉඳලා බලන්න ඔය කොළඹ කොච්චර හොල්මන් තියෙන ගෙවල් තියෙනවද කියලා. මේ අන්‍යාගම කියන්නේ. සමාලාට මුස්ලිම් කතෝලික ගෙවල් හොල්මන්. වැඩි නෙමෙයි එංගලන්තේ කොච්චර හොල්මන් තියෙන ගෙවල් තියෙනවද බලන්න. මේ ලංකාවේ ඉඳලා හාමුදුරුවෝ කට්ටඩියෝ ගෙනියන එහෙ යක්කු ගස් බඩේ. වැඩි නෙමෙයි එංගලන්තේ මහරජිනේගේ මාලිගාවේ හොල්මන් තියෙනවා. පැලස් එකේ ඒ තියෙනවා. සොල්දොරේ ඉන්නවා කට්ටිය, පරණ කට්ටිය. මේ ගහන්නේ නැහැ. ඒගොල්ලෝ සිංහලේ අහන්න නැති හින්දා හොඳයි. නැත්තම් ඒ නිසා තමයි මිනිසුන්ට තථාගත ධර්මය ඕන. මේ මනක්කල්පිත විශ්වාසයන් වලින් තොර වෙලා තථාගත ආත්ම සංවේදීව ජීවිතය අවබෝධ කරගන්න ක්‍රමවේදයක් ඕන. දැන් අපි කිව්වද මේ කාටවත් මල් පුදන්න, මිනිගෙඩි ගහන්න, පඳුරු දාන්න එහෙම මොකවත් නැහැනේ. තමන්ව තමන් අවබෝධ කරගන්න එක තියෙන්නේ. කවුද තමන් කියන්නේ? කවුද මම කියන්නේ? පූර්ණ පිළිතුරක් ලියන්න බලන ලොකු අකුරෙන් ඔබේ ඔබ නිතරම වාඩි වෙන පොත් කියවන මේ සිස්සරන් ලියන්න මම කියන්නේ කවුද කියලා. දැන් මෙතන මේ මෙතන බිත්ති ලියන්නකෝ ඇවිල්ලා කවුරු හරි මම කියන්නේ. මෙයා කවුද? ඔබට එහෙම අවස්ථාවක් ලැබුණොත් ඔබ මොනවද ලියන්නේ? දුවා කියන්න බලන්න. ලියන්න තියෙනවා. අය දුවන්න ලැබුණා. වෙනස් වෙන වෙනස් ඒක දැන මම කියන කෙනාව කියන්නේ එහෙම. තව මුකුත්ම නැහැ කියලා ලියනවා. තව පංච මහා භූතයන්ගෙන් සෑදුණු එකක් කියලා ලියනවා. රූපය පමණයි කියලා ලියනවා. ඔව් තියෙන ලෝන් ස්ටෝරියක් තියෙන්නේ. ඔව් කියන්න ඊළඟට කියන්න තමයි. ඊට පස්සේ මම කියලා කවුද කියලා ලියන්න දුන්නොත් මොකද ලියන්නේ? මට කිව්වොත් ඔයගොල්ලෝ කවුරු හරි එකතු වෙලා කියන හැමදෙරු ලියන්න මේ ඔබ වහන්සේ කවුද කියලා. එහෙම තේරෙන නේ? එහෙම හඳුරු බලන්න, හඳුරු කියන්න බලන්න ඔබ වහන්සේ මොකද ලියන්නේ. මං මොකද කරන්න කියලා දන්නවද? ඈ? නෑ, ඔය එකක්වත් නෙමෙයි. මං කියනවා ඔයා කියන දේ මට තේරෙන්නේ නැහැ කියලා. ඈ? අහන දේ හරි කියන දේ හරි මට තේරෙන්නේ නැහැ. දැන් බලන්න ඔයගොල්ලෝ හිතපු එකක්වත් නෙවෙයි නේ. මේ දෙන්නේ මොකද ඔබට වැටහෙන්නේ? එතකොට මම නැකිටින්නෙත් නැහැ, එතන බුත් ලියන්නෙත් නැහැ. ඔතෙන් දැන් අපි මේ දුවා මුලින්ම දීපු උත්තරේ ගොඩාක් හරි ලියන්න දෙයක් නෑ කියන කතාව. ඒක තමයි මම මෙතන පැහැදිලි කරේ. එතනින් තා පොඩ්ඩක් එහාට ගිහිල්ලා මනෝ කියන දේ තේරෙන්නේ නෑ කියන. ඒක තමයි තියෙන ඉහළ තත්ත්වය. එතනින් තව එහාට පිළිතුරු තියෙනවා. ඒ ටිකක් තේරෙන වාචික ස්වභාවයේ උපරිමයෙන් තමයි ඕකත් මන් දුන්නේ. තව තියෙනවා ඊටත් වඩා ගැඹුරු පිළිතුරු තියෙනවා. ටිකක් තේරෙන මට්ටමට ඔයක දෙය කියන්න පුළුවන්. ටිකක් හිතනවට වැඩි ටිකක් එහායින් තියෙන දෙයක්. ඇයි අපි මෙහෙම වෙන්න ඕන, පරිවර්තනයක් වෙන්න ඕන? දුක් වලින් නිදහස් වෙන්න. මම ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නේ, සතුටු ජීවිතයක් ගත කරන්නේ මේ කිසිවක් නිසා නෙමෙයි, භෞතික කිසිවක් නිසා නෙමෙයි. ඒ අධ්‍යාත්මික සෝය නිසා. මං අධ්‍යාත්මික සෝයේ සෝයන එක නතර වුණා. අධ්‍යාත්මික සෝයේ සෝයන එක නතර වුණා සෝය ලබා ගත්තට පස්සේ. නැත්තම් එතකන් භාවනාචාරවරු, ආරන්නේ, පන්සල්, පුජ්‍යලයෝ, දේශ විදේශ අය මොන ගහිලා මම කතා කරනවා. ඉතින් මං තාම මේ ප්‍රයෝජනෙට ගත්ත විදේශක ස්වාමින් වහන්සේලා රැඳී ඉන්න ඒ භාවනා කොටසේ පරිපාලන කටයුතු කරගෙන කාලයක් හිටියා. ඒ ඉන්නකොට එයාත් එක්ක කරන්න ලැබුණු සාකච්ඡාවන් වලදී ඔවුන්ට තිබුණු රටවල් පිළිබඳව, භාවනා පිළිබඳව අත්දැකීම් දිහා බලනකොට අපිට විශාල අත්දැකීම් ලැබෙන රටවල් 30, 40, 50, 60 ඇවිදපු අය ඉන්නවා. ඒත් බලනකොට හැම තැනම ගිහිල්ලා ආයේ මේ ලංකාවට ඇවිල්ලා. ඉතින් මං කල්පනා කරා දැන් මමත් ඕම ගියොත් මාත් ආයෙත් වෙනවා. ඒක හරි අසිරිමත් දෙයක්. වටින දෙයක් ඒ පුජ්‍යල අවබෝධය. ඉතින් මේ ඇත්තන්ට සමහර වෙලාවට මේ කියන දෙහි අගේ වඩා තේරෙන්නේ අර විදියට ලෝකෙ ටිකක් දර්ශනවලට, භාවනාවන් වලට අහුම්කන් දීලා තිබුණොත්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඒක කිසි අගයක් නැහැ. සොයන කෙනෙක් වෙන්න ඕන. මට මේක වක් කරන්න බෑ. ඔබ නිවන සොයන කෙනෙක් වෙන්න ඕන. මම පාරේ ඉන්න ඒ ධම පිළිබඳව දැනුවත්ව ඉන්න පුජ්‍යලේ පමණයි. ඔබයි සොයාගෙන යන්නේ, නිවන සොයාගෙන යන කෙනා ඔබයි. ඔබ නොසොයනවා නම් තාදිනේ ප්‍රශ්න අහන්නේ උත්තරේ ඔළුව තියාගෙන. අපි ආනන්ද මෛත්‍රී මහානායක හඳුරු කියනෝ ලංකාවේ මිනිස්සු ප්‍රශ්න අහන්නේ ඔළුව උත්තරේ ඔළුව තියාගෙන. ඒකට වෙනස් උත්තරයක් දීපු ගමම පැටලෙනවා කියනෝ. තමන්ගේ උගත්කම වගේ දැනුවත්කම පෙන්වන්නත් අහනවා කියනෝ. උතුම්හන්සේ අර විදේශිකයෝ ගැන කතා කරනකොට කියන විදේශිකයෝ එහෙම උත්තර ඔළුවේ තියාගෙන ප්‍රශ්න අහන ගතියක් නැහැ කියන ගොල්ලන්ට සැබෑ ලෙස ප්‍රශ්නයක්ව තියෙන දේ අහනවා කියන මොනවහරි කියලා දුන්නහම ආයි ආයි ඒක පිළිබඳව හැප්පෙන්න පෙරලෙන්න ඉන්නෙත් නැහැ. මේ මිනිස්සුયો ගැන ටිකක් කල්පනා කරන්න සොයා බලන්න පෙළඹෙනවා කියනවා. ඉතින් කවදාවත් උත්තරයක් තියෙන දෙයක් ප්‍රශ්නයක් හැටියට තවගෙන ගින් අහන්න එපා. උත්තරයක් නැති එකක් විතරයි ප්‍රශ්නයක් වෙන්නේ. උත්තරයක් දෙන එක ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒ නිසා ඔබ ළඟ උත්තර නැති ප්‍රශ්න පමණක් මාගෙන් විමසන්න. ඈ මාගෙන් විමසන්න උත්තර නැති ප්‍රශ්න පමණක් විමසන්න. උත්තර තියාගෙන හවොත් උත්තරේ අරක තමයි. මොකද ඒ තනත්තාගේ සිත සන්තෝෂයටපත් වෙන්න කියන සිද්ධ වෙනවා. නිහඬ බව කියන වචනේවත් නිහඬ බව නෑනේ. ඒකත් ශබ්දයක්. ඔය සයිලන්ස් කියන එක ඇතුළෙත් සයිලන්ස් නෑ. එතකොට මොකද වෙන්න තියෙන්නේ? අපි මේ සංඥා සංකාර විඥාන නාම රූප උපාදානය කරන එක, මේ සිතට බැස ගැනීම හැම මොහොතකටම වචනවලටම පැමිණීමෙන් වළකින්න ඕන. ස්වභාවය කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් අපිට කියන්න බෑ ස්වභාවය තියෙන්නේ නැගෙනහිර, බස්නාහිර, බටහිර, ඉහළ පහළ කොහොමකක් තැනක් කියන්න බෑනේ ස්වභාවය. ස්වභාවයේ තියෙන එහෙම නිහඬ බව තියෙන්නේ කොහෙද කියලා හුත් ඒකත් අපිට කියන්න බෑ. නිහඬ බව තියෙන්නේ මෙන්න මෙහිමයි. නිහඬ බව කියන්නේ මෙන්න මේකයි කියලා කියන්න පුළුවන් කමක් නෑ. මොකද හේතුව හැම දෙයක්ම ශබ්දයක්. ඒතකොට නිහඬ බව තියෙන්නේ කිසි තැනක නෙමෙයි. කිසිදු තැනක නෑ, කිසිදු වචනයක නිහඬ බව නෑ, කිසිදු ක්‍රියාවලියක නිහඬ බව නෑ. එහෙමනම් අපි කරන්න ඕන සියලු ක්‍රියාවලියන් අත්හරින්න, සියලු වචන අත්හරින්න, ඉන්පසුව තමන්ම තමන්ගේ ඥානයෙන් ඒක අත්දකින්න. ආයි ඒක වචනයකට ගොඩ නැගුවොත් ඒක නිහඬ බව නොවේ. එතනට මනස පැමිණෙන්නට ඉඩ හරින්න. එතනට ඥානයට ඒ தත්ත්වය අවබෝධ කරගන්න ඉඩ හරින්න. නැවත වචනයකට පෙරලෙනවට වැඩිය ඔබ එතෙන්ට ඇදී යන්න. එතකොට මම නෙමෙයිනේ ඒක ලබන්නේ. ඔව් මම නෙමෙයි. මම ඇති තැන නිහඬ බව නැහනේ. මම ඇති තැන හඬක්. නොතේරුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ නොතේරෙන ගුණය තුල තියෙන මානසික නිදහස නම් නිහඬ බව නම්. නොතේරෙන බව තියෙන මානසික කම්පනයක් නම් ඒක තමයි ප්‍රශ්නය. නොතේරෙන බව තුල තියෙන නිදහසක් නම් ඒක තමයි පිළිතුර. බලන්න ඒකේ තියෙන ලස්සන නොතේරෙන බව තුල මානසික කම්පනයක් නම් තියෙන එක ප්‍රශ්නයක්. නොතේරෙන බව තුල තියෙන මානසික සහනයක් නම් ඒක පිළිතුරක්. එතකොට මේ නොතේරෙන නොවිඳින තැන, සහනයක් වෙඳින තැන, ඒක තමයි පිළිතුර. නිහඬ බව. නිහඬ බව කිසි තැනක නැහැ. කිසි වචනයක නිහඬ බව නැහැ. වචන අතරේ නිහඬ බව නැහැ. නිහඬ බව ගැන කියන්න වචන නැහැ. මොකද හැම වචනයක්ම ශබ්දයක් තියෙනවනේ. සියලු වචන අතහරින්න ඔබ නිහඬ වෙනවා. ඒ ප්‍රශ්නය බොහෝ දෙනෙක් විනාඩි 15ක් විතර ලොකු නිහඬ යාවකටපත් කරන්න සමත් වුණා. නිහඬ බව නිහඬවම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. මේක දැනෙන සීමාවේ තියෙන දෙයක් නෙමෙයි. එහෙමනම් අපි දැනෙන සීමාවට එහා තියෙන දෙයකට අපේ විශිෂ්ට ඥානය, අධිචිත්තය, අධිඥානය යොමු කරන්න ඕන. ඉන්ද්‍රයන්ට සංවේදී වන සීමාවට එහා යමක් හොයන්න ඕන. ඒ තමයි අර නිහඬ බව තියෙන්නේ. පැහැදිලිනේ? රූපේත් අරූපේත් Nirodhe ඇති කරගන්නවා නම් නැවත ශබ්දයකට, චේතනාවකට, දෘෂ්ටියකට පැමිණෙන්නේ නැහැ. රූපෙන් අරූපයට එනවා, අරූපෙන් රූපයට එනවා, රූපෙන් රූපයට යනවා, අරූපෙන් අරූපයට යනවා. රූප නිරෝධයත් අරූප නිරෝධයත් ඇති කරගන්න යනවත සිතුවිල්ලක් තුල පුනරුත්පත්තියක් ලබන්නේ. පුනර්භවයක් ලබන්නේ. සිතුවිල්ල තුල නැවත උපදීමක් නැහැ. චේතනාව තුල නැවත උපදීමක් නැහැ. බොහෝ දෙනෙකුට ටිකක් හසු වෙනව නේද අර ඉන්ද්‍රිය විශ්ේ ඉක්මවු තේරෙන සීමාවට එහා. ඥානයට හසු වීමක් නැද්ද? හසු වීමක් තියෙන්න ඕන. හසු වෙනව තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති දේවල් තේරෙන්නේ නැති විදිහට ගන්න පුළුවන් ඥානයක් තියෙනවා. නිරෝධ සහගත දේ නිරෝධ සහගත මේ ලෝකෙට වෙලා තියෙන්නේ මේ නිර්වාණයේ ආකල්පයක් වුණානේ. බුද්ධාගම තුළ නිර්වාණයේ ආකල්පයක් වුණා. මාර්ගඵල ආකල්පයක් වුණා. පුජ්‍යලත්වේ ක්‍රියාදාමයන් තුළ ඊළඟට නැවත සැරිසරුවා පුජ්‍යලත්වෙ ඉක්මවා යන්න කවුරුත් මේ පොත් බලලා කාටවත් මේ පුතඥයෙකුට නිවන් දකින්න බෑ. පොත් බැලුවාම පොතේ තියෙන එන කාරණාවලට වැඩිය තමන්ගේ ආකල්පය තමයි මේ පොතින් ඔබ දකින්නේ. එහෙනම් ඉතින් විශිෂ්ටයේ පොතක් කියුවාම එයත් විශිෂ්ට වෙන්න එපා. නේ? එහෙම වෙන්නේ නෑ. තාම ස්වල්ප ප්‍රමාණයක් තමයි පොතෙන් එන්නේ. ඉතින් අශේෂ විරාග නිරෝධයක් අවශ්‍යයි ඒ ලෝකෝත්තරත්වයටපත් වෙන්න. ඒකට අනිවාර්යෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යමයි. එසේ නැතුව දකින්න බෑ. කල්යාණ ධර්මයේ අවශ්‍යමයි. අර හැඩයට කියන මේ ඇක්ෂන් බන වැඩක් නෑ. ඒ වයින් නිවන් දකින්න බෑ. පොත් පෙරලගෙන ශෛලයට කියන අය කර්මඵල විශ්වාසය මේවා අපාය දිව්‍ය ලෝක බුදුහාමුදුරුවෝ ඒ කාලේ කරපු කියේව බ්‍රාහ්මණයෝගේ කතා ඒ හොඳයි. පුරා චේරු ගහ ගහ ඉන්න කාලේ ගන්න හොඳයි. වරදක් නැහැ. යම් නිකන් දෙල්ලාන්ටි බලනට වැඩිය ඒක හොඳයි. ටිකක් මොනව හරි ඉගෙන ගන්න ඕනේ. හැබැයි නිවන් දැකීමට ඊටත් වැඩිය දෙයක් ඒ අයත් කරගන්න ඕනේ. ප්‍රයත්නත් කරගන්න ඕන. ආමිස පූජාව නිසා තමයි අද භික්ෂුන් වහන්සේලා මේ ධර්මයේ කියන්නේ පවත්වන්නේ පන්සල් දෙන්නේ. ඒ නිසා ආමිස පූජාව ඉතාම වැදගත් කාර්යයක්.